Lasan letesak tutu anisa Esrite natura obaluhu benda Lasan letesin balu anisa Mamano kerakata obaluhu benda දවසක අපි දෙන්නා යලි හමු වන්න බව දැනගුණා රන්ගෙන් දෙන් රතැ කිලි බන්දා අතිනත් ගෙන පාපෙමු දෙන්නා When the DJ drops the music, everybody get on, everybody lose it. Don't hold back, let the bass line hit ya. Go buck wild like you're in Ibiza. So when I say make some, you say noise, noise. Come on a little louder, noise. Ha! This perfect, work it, let me see you twerk it, jerk it. Till it looks absurd, till the morning come. Until the club shut down, oh we don't wanna go home. So where the after party at? ජීවිතයම පිළිගන්නා මට සුදු සුම හද ඔබ හින්දා ඔබ හින්දා ගැලපට බන්දා ඉවසමි ඔබ යා